ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ පින්නතුන් කවුරුත් එකතු වෙලා ඊටාම වටිනා ඥාතික යුතුයකමක් පුණ්‍ය කර්මයක් සිදු කරපු අවස්ථාව. විශේෂයෙන්ම මේට වසර 6කට කලින් මිය ගිය ලැටිනෝ විජේවර්ධන මාතාව, ලැටිනෝනා විජේවර්ධන මාතාව, ඒ ආදරණීය මෑණියන් වහන්සේ සිහිපත් කරලා කරන පින්කම විදියටත්, ඒ වගේම ඊට කලින් මිය ගිය ආරොන් සිඤ්ඤෝ කොළඹ ආරච්චි ආදරණීය පියතුමා වෙනුවෙන් සිදු කරන දානමය පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් පින්තුනේ මිය ගිය ඥාතීන් වෙනුවෙන් අපි දානයක් පූජා කළත් මේ පින්කමට සහභාගී වුණේ, අතහිත දුන්නේ ඔබ හැමදෙනාම. මිය ගිය ඥාතීන් පින් අනුමෝදන් වුණත් නොවුණත් මුලින් මේ පින ආනිසංස ලැබෙන්නේ ඔබට. ස්වාමින් වහන්සේල වෙනුවෙන් යමක් පූජා කරනකොට ස්වාමින් වහන්සේල කීපනමක් අපි අරමුණු කරගත්තත්, එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටිය ඒ සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේල වෙනුවෙනොයි අප මේ දාණය අපේ දෑතින් පූජා කළේ කියලා හිතේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පැවැත්වීමේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම කරන පූජාවක්ය කියලා හිතලා තමන්ගේ හිතේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න. එහෙම කල්පනා කර පමණටයි පින්කම ආනිසංස වැඩිවන්නේ. මෙවැනි පින්කමක් දිහා අවබෝධයක් නැති කෙනෙක් බලන් හිටියොත් ඒ කෙනාට පේන්නේ පින්නතුන්ට ඇතැම් විට මාසයකට විතර පරිහරණය කරන්න පුළුවන් ධනෙ වියදම් කළා මේ ස්වාමීන් වහන්සේල වෙනුවෙන් සංග්‍රහයක් කළා කියන එක විතරයි සාමාන්‍ය කෙනෙකුට පේන්නේ. නමුත් පින්නතුනි, මේ පින්කමත් එක්කම තවත් කරුණු රාශියක් සිද්ධ වුණා. ධර්මයේ සඳහන් වෙනවා සෝ ඥාති ධම්මෝච අයන් නිදසිතෝ කියලා. මේ කලේ ඥාතික යුතුයකමක්. මිය ගිය ඥාතීන් වෙනුවෙන් කරන්නා වූ යුතුයකමක් විදියටයි මේ සිදු කළේ. ඉතින් ඔබ දන්නවා අපේ බෞද්ධයන් විදියට අපි ඥාතීන් එක ජීවත් වෙනකොට අපේ අම්මා තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, අපේ ඥාතීන් වෙනුවෙන් අපි නොයෙක් විදිහ යුතුයකම් කරනවා. ඒ වගේ මේ ඥාතීන් මිය ගියාට පස්සේ කලින් කලට ඒ ඇත්තන්ගේ ගුණ සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ නිසා අද මේ ඔබ කළා වූ පින්කම ඒ මිය ගිය ඥාතීන් වෙනුවෙන් කරපු ඥාතික පූජාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි පේථාන පූජාච්ච කතා උලාරා කියලා සඳහන් කරනවා. මිය ගිය අය වෙනුවෙන් කරන්න පුළුවන් උදාර වූ උසස් වූ පූජාවකුයි මේ සිදු කළේ. යම් කෙනෙක් ජීවත් වෙනවා නම් අපට ඒ ජීවත් වෙන කෙනා වෙනුවෙන් ආහාර පාන ආදියෙන්, ඇඳුම් පැනඳුම් ආදියෙන් උදව් උපකාර කරන්න පුළුවන්. නමුත් කෙනෙක් මිය ගියාට පස්සේ අපට අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ හිතේ පුණ්‍ය චේතන ඇති කරගෙන දාන ආදී පින්දාම් සිදු කරගෙන අපේ සිතේ ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලය මියගේ ඥාතීන්ට අනුමෝදන් කරවීම පමණයි අපට සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්නතුනේ, මේ වගේ අපි දානයක් පූජා කරනකොට අපේ ඥාතිවරු එක්කෙනෙක් දෙනේ සිහිපත් කළත් අපේ සසරගත ජීවිතයේ බොහෝ ඥාති මිත්‍රාදීන් මෙවැනි අවස්ථාවලදී පින් අනුමෝදන් වෙනවා. පින්නතුන් අහල ඇති බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කරපු අවස්ථාවේදී ඒ කල්ප ගානක ඥාතීන් බලාපොරොත්තුෙන් හිටිය පින් අනුමෝදන් කරයි කියලා. නමුත් රජතුමාට ඒක කරන්න බැරි වුණා. ඒ නිසා රාත්‍රියේ එදා වේළුවනාරාමයේ පූජා කරපු දවසේ රාත්‍රියේ රජතුමාට සිහිනෙන් පෙනුණා ඒ ඥාතීන්. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ කාරණය මතක් කරාට පස්සේ බුදුහාමුදුරුවෝ අනුශාසනා කළා නැවත දානමය පින්කම සෝදානම් කරලා ඒ මියගේ ඥාතීන් පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා. පින්නතුන බෞද්ධ සාහිත්‍යයේ මුල්ම අවස්ථාවේ පින්කමක් විදියටයි මේක සඳහන් වන්නේ. ඉතින් එතෙන් පටන් අපේ බෞද්ධයන් තමන්ගේ ළඟම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන විතරක් නෙවෙයි, අපිට සසරගත ජීවිතයේදී අතීත ආත්ම භවවල අපට අම්මා තාත්තා වෙලා, සහෝදර සහෝදරියන් වෙලා, දහඩියෙන් මහන්සියෙන් අපිව පෝෂණය කරපු, අපට උදව් උපකාර කළපු අපේ ඥාතීන් හුඟ දෙනෙක් අපි මෙවැනි අවස්ථාවකදී සිහිපත් කරනවා. එයත් අන්න පුණ්‍ය අනුමෝදනා කරන්නත් පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ සසරේන ගමනේදී අපට අම්මා තාත්තා නොවෙච්ච කවුරුවත් නැහැ කියලා. අපට දරුවෝ නොවෙච්ච, ස්වාමි භාර්යාවන් නොවෙච්ච, දූ දරුවන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වයේ නැහැ. මිනිසුන් අතර විතරක් නෙවෙයි, සතා සියපාවන් අතර ගත්තත් එකාත්ම භාවයකට හරි අපේ ළඟම ඥාතීන් වල හිටියයි තමයි මේ ලෝකෙම ඉන්නේ. ඉතින් පින්නතුනේ, ඥාතීන් අතරෙන් බොහෝ අය පින් අපේක්ෂාවෙන් යම් යම් තැන්වල පින් බලාපොරොත්තුෙන් සිටිනවා. ඉතින් අපි මේ වගේ ඊටාම ශක්තිමත් ආනිසංසදායි පින්කම කරපු අවස්ථාවකදී ඒ සියලුම ඥාතීන් අපි සිහිට නගා ගන්නට ඕන. ඉතින් එහෙම කරනකොට ඒ මියගිය අය වෙනුවෙන් කරන්න පුළුවන් උදාරතම පූජාවක් තමයි මේ සිදු කරන්නේ. අනිත් කාරණේ තමයි බලංච බික්ඛුණ මනුප්ප දෙන්නන් කියලා සඳහන් කරනවා. ඔබ මේ දහඩිය මහසෙන් හරියම්ම කරපු මේ දානීය මේ ආහාර පාන ආදී මේ පූජා කළේ මහා සංඝරත්නයට. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ මේ වගේ ශ්‍රද්ධාවන්ත පින්තුන් දෙන සිව්පසය නැත්නම් චීවර ආහාර පාන ගිලන්පස මේ ආවාස කියන මෙන්න මේ කරුණු හතර පරිභෝග කරමින් තමන් වහන්සේලාගේ ජීවිතය ධාර්මිකව ගත කරන ගමන් ලෝකයාට මේ ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය පරපුරෙන් පරපුරට රැගෙන ගිහිල්ලා ලෝකෙට දායාද කරන පිරිසක් තමයි ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ඔබ මේ වියතං කළේ, කැපවීම කළේ, පරිත්‍යාග කළේ අන්න ඒ මහා සංඝරත්නය වෙනුවෙනුයි. ඔබ මේ ස්වාමින් වහන්සේට ලොකු ශක්තියක් දුන්නේ. ඉතින් මේ දානය වළඳපු ස්වාමින් වහන්සේලා කරන සියලු දැහැමි කටයුතු වලදී ඔබටත් ඒක පින ලැබෙනවා. ස්වාමින් වහන්සේලා මේ විහාරස්ථාන ලස්සනට තියාගෙන ඉන්නේ. මේ පින්තුණ්ඩ පින්කම් කරන්න පුණ්‍ය භූමි බවට පත් කළා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ ශක්තිය නිසා. අන්නේ ශක්තිය ඔබ පිටුපස්සෙන් ඉඳගෙන ඔබ දුන්නා. ඉතින් බලන්න ඔබ ඇතැම්මිට මේ දානමාන ආදී ටිකක් සෝදානම් කරගෙන ඇවිල්ලා පූජා කරනවා. නමුත් ඊට කලින් ඇතැම්මිට දින ගානකට කලින් මේ පින්කම් සංවිධානය කරලා ලොකු කැපවීමක් ස්වාමින් වහන්සේ කෙනෙක් කරනවා මේ පිටුපස්සෙන් ඉඳගෙන. ඉතින් ඒ නිසා තමයි ස්වාමින් වහන්සේලා මේ වගේ ලස්සනට පන්සල් තියාගෙන පින්කෙතක් වගේ පින් කුඹරක් වගේ මේව තියාගෙන ඉන්න නිසා තමයි අපට මේ පින්කම් සිදු කරගෙන අපේ ජීවිත ආලෝකවත් කරගන්නටත් අපේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් අපේ දරුවන්ට ආශිර්වාද කරන්නටත් අපේ ජීවිතවලට ආලෝකය ලබා ගන්නටත් මේ හැම දෙයකටම හේතු වන්නේ ස්වාමින් වහන්සේලා හිටියොත්. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා තුලින් තමයි අපි ධර්මයේ අසා දැනගන්නේ. ධර්මයේ අසා දැනගත්තොත් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ලෝකේ ජීවමාන කරන සජීවී රත්නයේ බවට පත්වන්නේ මහා සංඝ රත්නය. අනුත්තරම් පුණ්‍යකත්තා ලෝකස්ස කියලා සඳහන් කළේ ඒකයි. ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට උතුම්ම වූ පින් කුඹර ස්වාමින් වහන්සේලා. ඉතින් අන්න ඒ පින් කුඹරට ඔබ ලොකු ශක්තියක් දුන්නා වෙනවා මේ කළා වූ පරිත්‍යාගය. ඒ සියලටම වඩා තුම්මෙහි පුණ්‍යම් පසුතං අනප්පකං මේ පින ඔබයි මුලින්ම සිද්ධ කළේ. ඒ නිසා ඔබ යම් තාක් මේ ගැන කතා බහ කළා නම් මේ සඳහා වෙහෙස මාසි වුණා නම් අනිත් ඥාති මිත්‍රාදීන්ට කියලා එය සහභාගී කරගෙන මේකට කළා වූ හැම කැපවීමකම හැම උත්සාහයකදීම ඔබේ සිතට ඇති වුණේ පින් සිතිවිලි. අන්නේ පින පින්තුනේ මහා ලොකු ශක්තියක් වෙනවා අපේ ජීවිත පවත්වා ගන්නට. අපාද මෙවැනි ලස්සන ජීවිත ගත කරන්නේ අතීතයේ කළා වූ මහා පින්කමල අනිසංස විදියට. එහෙම පින්කමල අනිසංස නොතිබ්බනම් පින්තුනේ අපේ ජීවිත කොයි මොහොතේ කොයි විදියට තියදී කියලා අපිට හිතන්නවත් බෑ. අපේ උපතේ පටන්ම මේ මොහොත දක්වාම බලන්න අපේ ඇස් දෙක හොඳට පේනවා, කන් දෙක හොඳට ඇහෙනවා, හොඳට කතා කරන්න පුළුවන්, හොඳ පරිසරයක ජීවත් වෙනවා, ලෙඩ දුක් වලින් බේරලා ඉන්නවා. බලන්න ඔබ කල්පනා කළා ඔබත් එකට කුඩා කාලේ හිටියා ඉස්කෝලේ ගිය අය. එයාගෙන් කී දෙනෙක් මේ වන විට ලෙඩ දුක්කට පත්වලා ඉන්නවද? කී දෙනෙක් මිය ගිහිල්ලාද? ඉතින් ඒ හැම දෙයකින්ම අපිව බේරලා අපේ ජීවිත මේ වගේ ලස්සනට අද ඉන්න තත්ත්වයට පත් කළේ අපේ උත්සාහය විතරක් නෙවෙයි. අපේ ජීවිත පිටපස්සේ ලොකු පිනක් මේකේ තියෙනවා. අන්නේ පින ඇති කරගත්තේ මේ වගේ දාන, සීල, භාවනාදී පින්කම් වලින් අපි කළා වූ පුණ්‍ය ශක්තිය. ඉතින් අද ඔබ මේ කළා වූ පුණ්‍ය කර්මය දානාදී පින් දහම් අතරින් ඉහළම පිනක් විදිහට සලකනවා. ඒ අතර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සරණ යන්න පුළුවන් නම් ඒක තවත් ඉහළ කුසලයක් විදිහට සලකනවා. ඒ වගේම පංචශීල ආරක්ෂා කරන්න පුළුවන් නම් ප්‍රාණඝාතයෙන් වැරගිලා, සොරකමින්, මත්පැනින්, කාමවරදා හැසිරීමෙන්, බොරුකීම් ආදී මෙන්න මේ වගේන් වැළකීලා සිල්වත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. ඒ වගේම බුදුහන සඳහන් කරන එක සුළු මොහොතක් හරිය මෛත්‍රී භාවන වඩන්න පුළුවන් නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා, සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා මෙත්සිත වඩන්න පුළුවන් නම් මේක ඊටත් වඩා ආනිසංසදායි කියලා. එහෙම දේශනා කළ බුදුහන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් එක මොහොතක් අනිත්‍ය සංඥා වඩනවා නම් මේ ඇස අනිත්‍යයි, මේ අපි බලන රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, මෙන්න මේ විදිහට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන් නම් එක සුළු මොහොතක් අර සියලුම කුසල වලට ආනිසංස වැඩි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිනුතුනි මේ වගේ අපට ටිකෙන් ටික කුසලයේ දිනු කරගන්න මාවත දේශනා කළා. ඉතින් ලෝකේ ඊටාම කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනගේ ශාසනය තියෙන බුදුදම සංඝ කෙන තෙරුවන සජීවී මෙවැනි කාලෙක අපි ලෝකේ ජීවත් වෙන එක අපේ ලොකු භාග්‍යයක්. අන්නේ භාග්‍ය ලැබුකෝ හැටියට අපි හැකිතාක් දුරට මේ ජීවිත කාලයේ පින්දාම් සිදු කරගෙන අපේ මේ ජීවිතය වාසනාවන්ත කරගන්නට ඕන. අපේ රැකිරක්ෂා, දරුවන්ගේ කටයුතු, අධ්‍යාපනය, වෘත්තිය මේ හැම දෙයකටම මේ සිදු කළ අවස්ථෙන් අපට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ හිතට මානසික දුකක් එනකොට අන්නේ දුකේ නිදහස් වීමේ මාර්ගයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම්කිසි වෙලාවක අපේ හිතට දුකක් එනවනම් ඒ දුක එන වෙලාවේ හිතේ ස්වභාවය බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි යම්කිසි දෙයක් ගැන සිහි කරනකොට අපේ හිතට මානසික පීඩාවක් එනවනම් ඒ කියන්නේ අපි අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් ගැන හිතන අවස්ථාව. අන්නේ සිතන සිතුවිල්ල සිතන වෙලාවේදී අපට හිතෙන්නේ ඒ දේ ඒ විදිහටම තියෙයි කියලා. දැන් ඔබේ මියගේ අම්මා තාත්තා සිහි කරනකොට මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ මිය ගියා කියලා මතක් වෙන්නේ නැහැ. මතක් වෙන අර ජීවත් ඉන කාලේ කරපු දේවල්, උදව් කරපු දේවල් මතක් වෙන විතරක් නෙවෙයි. එතකොටම අපට හිතෙන්නේ අම්මා තාත්තා මේ දැන් ජීවත් වෙනවා වගේ කියලා. ඉතින් ඒ අපට හුඟක් උදව් කරලා තියෙනවා නම් අපිට මේ අවබෝධය නැත්නම් අපට ලොකු දුකක් ඇති වෙනවා. ඇයි දුකක් ඇති වෙන්නේ? ඒ සිතුවිල්ල හිතනකොට අපි හිතන්නේ මේ මොහොතේ දැන් ලෝකේ තියෙන දේක් වගේ කියලා. මෙන්න මේක තමයි පිනුතින අපට දුක ඇති වෙන හේතුව. අන්නේ සිතවිල්ල හිතන මොහොතේ අපි දක්සුනොතින් මේක මේ සිතවිල්ලක් විතරයි. ඒක ස්කන්ධ පංචකයේ එකතුවක්, නාම රූප දෙකක එකතුවක්. ඒක පෙරණති වී හටගෙන එතරම් ඉතුරු නැති වෙර නිරුද්ධ වෙන දෙයක් කියලා හරියට නෝනින් දකින්න පුළුවන්කම ලැබුණොත් පිනුතින මේ මොහොතේම අපට දුක නිදහස් වෙන්නත් පුළුවන්. මෙන්න මේ මාර්ගයන් බුදුරජාන් වහන්සේ තාම ලස්සනට දේශනා කළා. එනිසා මේ දහමට එන කම්පිනොතනි අපිට වෙන කිසිම දෙයකින් සම්පූර්ණ දුකේ නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. එනිසා ඇසට දකින්න රූප, කනට ඇහෙන ශබ්ද, මෙන්න මේ හැම අත්දැකීමකම සිදුවන අනිත්‍යතාවය ඊටාම සිහියෙන් නොනින් දැක ගන්න අපි දක්ෂුණොතින් අපිට මේ සම්බුද්ධ ශාසනය තුළදීම සම්පූර්ණම දුකේ නිදහස් වෙනත් මාවත දේශනා කළා. ඉතින් ඔබ අද මේ කළා වූ පින්කම එක අතකින් ඥාති ධර්මයන් සම්පූර්ණ කිරීමක්, අනිත් අතින් මියගේ ඥාතින් වෙනුවෙන් මියගේ අය වෙනුවෙන් කරන්න පුළුවන් උසසම පූජාවක්, ස්වාමීන් වහන්සේට ශක්තිය ලබා දීමක්, ඔබේ ජීවිතවලට අනුගාමික නිධානයක්, පුණ්‍ය නිධානයක් තැන්පත් කිරීමක් කියලා සතුටටපත් ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒසෝ නිදිහි සුනිහිතෝ අජයෝ අනුගාමිකෝ පහය ගමනීසු ඒතමාදය ගච්ඡති කියලා. මේ රැස් කරේ පුණ්‍ය නිධානයක්, මේක කාටවත් පැහැර ගන්න බෑ. මේක සොර සතුරෙකුට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි කවදා හරි දවසක අපේ මේ ශරීරය අත්හැරපු දවසට අපේ පිටපස්සේ සෙවණැල් ලක්කා සමානව ගමන් කරමින් අපට සසර ජීවිතයේ සැප විපාක ගෙන දෙන උතුම් පින්කමකුයි අද අප මේ සිදු කළේ. ඉතින් මේ පින්තුන් හැම දිනෙකම අද ඒක රාශි වෙලා තමන්ගේ හිතවත් ඥාති මිත්‍රාදීන්ටත් ආරාධනා කරලා ඒ හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන් ඔබේ නිවසේ ඔබේම දෑතින් ඔබේම ඥාතින් වෙනුවෙන් කළා වූ පින්කමක් කියලා හිතලා සතුටටපත් වෙන්න. ඒ වගේම ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය අම්මල තාත්තල ඉන්න පුළුවන්, දරුවෝ ඉන්න පුළුවන්, ඒ හැම දෙනාමත් මතක් කරගන්න. ඒ මගේ ඥාතිවරයා වෙනුවෙන් මේ මාමේ පින්කම කළේ කියලා හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ රැස් කරගත්තා වූ උතුම් පින්කමේ ආනිසංස මියගේ ඥාතින්ට අනුමෝදන් කරවමු. අද විශේෂයෙන් සේපත් කරන මේට වසර 6කට කලින් මිය ගිය ආදරණීය මෑණියන් ලැටිනෝනා විජේවර්ධන මාතාව මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ආරොන් සිඤ්ඤෝ කොළඹ ආරච්චි ආදරණීය පියතුමා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින සුවපත් සිය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ හැම දිනෙකමත් මේ උතුම් දානමේ පින් කමතුලින් ජනිත කරගත්තා වූ කුසලයේ අනුමෝදන්ව ඒ හැම දිනාම පරලොවින් සුගතිගාමීව අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ වාදනය පැම් වාදනය අරගෙන පැම් වඩමින් පුණ්‍ය පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. හොඳයි අපි ගාථාව කියමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ භාවාරිවා භුරා පරිපූර්ණං සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති හොඳයි පින තුන රැස් කරගත් මෙවුතුම් පින අපේ දෙවියන්ටත් අනුමෝදන් කරවමු සම්මා දෘෂ්ටික පින් කැමති දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින තුන හැම දිනාටම දිව්‍යංගයේ දැහැම රැකවරණයේ ආරක්ෂාව සැලසේවා විශේෂයෙන් මේ පින්වත් දරුවන් හැම දිනාටම හොඳට ඉගෙන කියාගෙන ලෝකෙට වැඩ ඇති හොඳ පින්වත් දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤං සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා හොඳයි පින්තුනේ අද මේ අත්තං සිද කරන්න බලාපොරොත්තුණු පින්කම බලාපොරොත්තුණාටත් වඩා හොඳින් පද්මා කොළඹ ආරච්චි නෝනා මහත්මිය තමන්ගේ ආදරණීය දරුවන් ඥාතීන් කවුරුත් ඒක රාශී කරගෙන ඉතාම ලස්සනට සිදු කරගත්තා කියලා හිතේ සතුට ඇති කරගන්න හැම දිනාට මේක වගේ සතුටටපත් වෙන්න පුළුවන් එක වගේ ආනිසංස ලබා ගත හැකි දානමය පින්කම මේ සිදු කළේ හැම දිනාම කල්පනා කරන්න මගේම නිවසේ මගේම දෑතින් මගේම අම්මා තාත්තා ඥාතින් වෙනුවෙන් කළා වූ පින්කමක් කියලා හිතලා තව තවත් හිතේ සතුට ප්‍රසාද ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්වත් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු